2014 වසරේ 5 මාසේ 18 වෙනිදා භාවනා වැඩසටහන. සමාන කළ නොහැකි දහමක් ඇත. ඇති නොවන, නැති නොවන දහමක් ඇත. විනාශ කළ නොහැකි දහමක් ඇත. උපාදානයෙන් තොරව අවබෝධ කළ හැකිය. ඒ සඳහන් මල් ග්‍රන්ථයේ සඳහන්ව තියෙන පාඩයක්. හිම ග්‍රන්ථයත් රචනා කළේ එහෙම නැත්නම් ලිව්වේ වෙන කවුරුවත් නෙමේ, විවාහාරක නමින් ඇඹිලිපිටියේ ආනන්ද හාමුදුරුවෝ කියන කෙනාම තමයි. ඒ වයි ලොකු අරුතක් ඇතිව ලියපු කරුණු කෙටියෙන්. සමාන කළ නොහැකි දහමක්. දැන් අපි මේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් හොයන්නේ සමාන දහමක්. අතීත බුද්ධියට සමාන දහමක් හොයනවා. එහෙමනම් අපේ මේ ඉන්ද්‍රිය ඥානයේ තුල තියෙන ධර්මතා කිසිවකට සමාන නැහැ. නිවන, නිදහස, ඒ සැහැල්ලුව, එහෙම නැත්නම් විමුක්තිය, එහෙම නැත්නම් මොක්ෂය කෙනෙකුට අවශ්‍ය නම් ස්වර්ගය කියලත් මේකට කියන්න පුළුවන්. සමාන කළ නොහැකි දහමක්. ඇයි ඒ සමාන කරන්න බැහැ කියලා අදහස් කරේ? ඒක අසමාන ධර්මයක් නිසා. නිවන ගැන ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්නවා එහි වර්ණයක් හෝ හැඩයක් හෝ ඝනත්වයක් හෝ දිශාවක හෝ තිබෙන දෙයක් නෙමෙයි කියලා. ඒ නිසා සමාන කළ නොහැකි දහමක් ඇත. ඇති නොවන එක හට ගන්න දහමකුත් නෙමෙයි. නැති නොවන, නැවත නැති වෙලා විනාශ වෙන දහමකුත් නෙමෙයි. විනාශ කළ නොහැකි දහමක්. ඒ අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ උපාදානයෙන් තොරව, ග්‍රහණයෙන් තොරවයි. දැන් අපේ මනසට ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්ම අපි හඳුනාගන්නේ හැමතිස්සෙම උපාදානය කියන ස්වરૂපය භාවිතා කරනවා. හොඳයි කියලා, නරකයි කියලා, මධ්‍යස්ථයි කියලා විඳින්න, ලබන්න, සිතන්න. අපි උපාදාන රහිතව කිසි දෙයක් කරන්නේ, උපාදාන සහිතවයි. දැන් අපි වචනයක තේරුම හොයන්නේ උපාදාන සහිතව, පාදානෙන් යුක්තව. රූපයක ලස්සන, අවලස්සන, හැඩ තල හොයන්නේ උපාදාන සහිතව. උපාදාන රහිතව ඒක කරන්න පුළුවන් කමක් නැහැ. එවිට අපිට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ එදිනෙදා ජීවිතයේ කරන කියන වැඩ කටයුතු වල හැම කාර්යයක්ම අපි සිද්ධ කරන්නේ උපාදාන සහිතව. උපාදාන සහිතවයි ඒ දේවල් අපි අඳුනගන්නේ. එහෙම නැතුව වෙන ක්‍රමයක් නැහැ. දැන් ඒක වරදක් නෙමෙයි කියන්නේ, සම්මුතියට ඒක අවශ්‍යයි. නමුත් මේ සමාන කළ නොහැකි දහම, ඇති නොවන, නැති නොවන දහම, විනාශ කළ නොහැකි දහම උපාදානය කරලා අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නොවේ. උපාදානයෙන් තොරව අවබෝධ කළ හැකිය කියලා සඳහන් කරන්නේ, ඒක ග්‍රහණය කරලා මේ ඉන්ද්‍රියකින් කුමන ඒකෙන් හරි ග්‍රහණය කරලා අවබෝධ කරගන්න බෑ. ඒ ධර්මයට පිවිසෙන්නට පුළුවන්කම තියෙන ඉන්ද්‍රියන් අතහරින තරමට, ඉන්ද්‍රිය ශක්තියන් අතහරින තරමට, ඉන්ද්‍රියන් විශ්වාස කරන තරමට නෙමෙයි. ඉන්ද්‍රියන් කියලා කියන්නේ මායාවක් කියලා කල්පනා කරලා අවිශ්වාස කරන තරමට. ඉන්ද්‍රියන් විශ්වාස කරන තරමට යන්නේ උපාදානයට, ඉන්ද්‍රියන් අවිශ්වාස කරන තරමට ඉන්ද්‍රියන් වලින් ගැලවෙන්න පුළුවන්. දැන් සිත විශ්වාස කළොත් සිත ඔස්සේ යනවා, ඇහැ විශ්වාස කළොත් ඇහැ ඔස්සේ යනවා. මරීචි ධම්මං කියලා බුදුහාමුදුරුව පෙන්වුවේ, මරීචි ධම්මං අභිසම්බුද්ධානෝ, මේක බුද්ධිමින් ඥානමින් දකින්න ගැඹුරින් මරීචි ධර්මයක් මිරිඟුවක් කියලා. එතකොට ඉන්ද්‍රිය විශ්වාසය කියන එක නැති වෙනවා, ඉන්ද්‍රිය විශ්වාසයෙන් ඉවත් වෙනවා. මමත්වය කියන යම් සංකල්පයක්, බලවේගයක්, දෘෂ්ටියක් මැදිහත් වෙලා මේ ඉන්ද්‍රිය බද්ධය මැදට ඉන්ද්‍රියන් ටික මගේ මගේ, එන සිතුවිලි පරම්පරාව මගේ මගේ, මගේ ආත්මයයි මම ඉන්ද්‍රියන් වෙමි, ඉන්ද්‍රියන් මම වෙමි කියලා දෙදෙනෙක් හැටියට හෝ මිරිඟුවක් හැටියට කල්පනානකොට ඒ ආත්මීය සංඥාවෙන් ගැනීම තමයි මමංකාරය කියලා කියන්නේ. හැම කෙනෙකුටම මමත්වයක් තියෙනවා. මේක මමෙක් නැහැයි කියලා කියන කතාවක් නෙමෙයි. මමත්වයක් තියෙනවා, මමෙක් ඉන්නවා. මම කියන සංකල්පයක් තියෙනවා, මම කියන දෘෂ්ටියක් තියෙනවා. ඒ දෘෂ්ටිය අධ්‍යාත්මය තුළින් සම්පූර්ණයෙන්ම පළවා හරින තුරාවටම සැනසෙල්ලේ ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඔබට පාලනය කරන්නට, එහෙම නැත්නම් ඔබේ ජීවිතයෙන් ඔබ ඈත් කළ යුතුව තියෙනවා මේ මම අහංකාරය කියන සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය ඉවත් කළාට පස්සේ ඉන්ද්‍රියන් වලට ලැබෙනවා ඉන්ද්‍රිය විවේකයක් ලැබෙනවා, එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙනවා. චිත්ත විවේකයක් ලැබෙනවා, චිත්ත සමාධිය කියන එක ලැබෙනවා, ඒ වගේම මනෝ සංවරය කියන එක ලැබෙනවා. ඒකට තමයි කියන්නේ විමුක්තිය කියලා කියන්නේ, නිදහස කියලා කියන්නේ ඒකයි. ඇස විමුක්ති කළා, ඒ කියන්නේ ඇසේ සම්බන්ධතාවය ඉවත් කළා. කන විමුක්ති කළා, නාසය විමුක්ති කළා, දිව විමුක්ති කළා, ශරීරය විමුක්ති කළා, මනස විමුක්ති කළා. චේතෝ විමුක්ති කියන්නේ ඒකයි. දැන් මෙතෙක් කාලයක් ආශ්‍රය කරපු ඥාති ගේවල් හයක් තිබුණා. ඒ ගේවල් හයට දැන් යන්නේ නෑ මෙයා. ඒ ගේවල් හයට යන්නේ නැති නිසා බොහෝම සහනශීලී ජීවිතයක් ලැබෙනවා. ගෙවල් හයට ගිහාම තමයි මම කියන සංකල්පය වර්ධනය කරගන්නේ, පෝෂණය කරගන්නේ. ඒ ගෙවල් හයට නොයා ඉන්න කෙනාට මම කියන සංකල්පය ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. එහෙමනම් මේ මරීචි ධර්මයක් හැටියට තමන් එදිනෙදා භාවිතා කරන ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානය කල්පනා කළොත් පමණයි මේ ඉන්ද්‍රිය බද්ධයෙන් අපිට නිදහස් වෙන්න පුළුවන් කම තියෙන්නේ. එහෙම නැත්නම් එකකින් ඉවත් වෙලා යන්න පුළුවන් කම තියෙන්නේ. මනසට දකින්න බැරි තැනකට අපි යන්න ඕන. ඇහැට දකින්න බැරි තැනකින් අපි නතර වෙන්න ඕන. එතකොට කාටවත් හොයාගන්න පුළුවන් කමක් නැහැ. අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ කියලා කිව්වේ ඒකට. මාරයට දකින්න බැරි තැනකට යන්න. මමත්වයෙන් යුක්ත මිනිස්සෙකුට දකින්න බැරි තැනකට යන්න. දැන් බුදුරජාණන් වහන්සේ ඉන්න තැන බලන්න පුළුවන්ද මමත්වයෙන් කින් ඉන්න මිනිස්සෙකුට? නෑ, ඒ මිනිස්සෙට පේන්නේ. ඒ මිනිස්සයා හිතන්නේ කාය ශරීරය තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා. ඒ කාය ශරීරේ බුදුහාමුදුරු කෙනෙක් නැති නිසා තමයි බුදුහාමුදුරු දේශනා කරේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඔබ ධර්මයේ දකින්න එවිට මාව පෙනේ, නැත්තම් මාව පේන්නේ නැහැ. නැත්තම් පේන්නේ මේ දෙතිස් කුණපයක් විතරයි පේන්නේ. අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ, මාර්යාට දකින්න බැරි තැනකට යන්න, එතන තමන්ගේ වාසස්ථානය බවට පත් කරගන්න. මාර්යාට දකින්න බැරි, දැන් මාර්යාට දකින්න මොනවද තියෙන්නේ? මාර්යාට දකින්න පුළුවන් හය ආකාරයක් තියෙනවා. ඒ හය ආකාරයෙන් එපිට පැලක් හදාගත්තහම මාර්යාට දකින්න බෑ. එසේ සීමාවෙන් එහා. එසේ සීමාව කියන්නේ දැකීමේ සීමාව උපරිමයේ කොච්චරද? ශූන්‍යතාවේ දකින්න පුළුවන්, ශූන්‍යතාවයෙන් එහා දකින්න ඇහැට බෑ. ශූන්‍යතාවෙන් එහා තමයි මේ තමන්ගේ වාසස්ථානේ හදා ගන්න ඕන. ශබ්දය, ඊළඟට කන. ශබ්දය තුල අපිට අහන්න පුළුවන් නිහඬ බව තමයි උපරිම අහන්න පුළුවන්. නිහඬ බවට එහා තමයි තියෙන්නේ මේ උතුම් සැනසෙල්ල. ඊට පස්සේ ගඳ සුවඳ ලබන්න පුළුවන්, උපේක්ෂාව ලබන්නට පුළුවන්, උපේක්ෂා විදියට ආග්‍රහණය ලබන්නට පුළුවන්. ඒ වගේම මේ ගඳ සුවඳ නොලබා සිටින්නට පුළුවන්, ශූන්‍යතාවයේ සිටින්නට පුළුවන්. එතනින් එහා තමයි නිර්වාණ ධර්මයේ තියෙන්නේ. ඊළඟට රසනී රස ලබන්නට පුළුවන්, රසනී රස නැත්නම් ස්වභාවිකව තබන්නට පුළුවන්. ඒ ස්වභාවයෙන් එහා තමයි ඒ නිර්වාණය සැනසෙල්ල තියෙන්නේ. ශරීරයෙන් නොයෙකුත් ස්පර්ශ ලබා අඳුන ගන්න පුළුවන්, එහෙම නැත්නම් ශරීරයේ ස්වභාවිකව තියන්න පුළුවන්. ඒ ස්වභාවයෙන් එහා තමයි ඒ නිවන් ධර්මයේ තියෙන්නේ. මනසින් නොයෙකුත් සිතිවිලි වලට යන්න පුළුවන්, එහෙම නැත්නම් එක අරමුණක ඒකාග්‍රතාව කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මොකෝවත්ම සිතුවිල්ලක් නැතුව ශූන්‍ය කරගෙන ඉන්නත් පුළුවන්. අන්නේ ශූන්‍යතාවේනුත් එහායි ඒ නිර්වාණ ධාතුව තියෙන්නේ. ඒ ශූන්‍යතාවේනුත් එහායි ඒ නිර්වාණ ධාතුව තියෙන්නේ. ඉන්ද්‍රිය හයෙම එහා ඈතින් පිහිටපු දෙයක්. දැන් විශේෂ ඥානයකින් අදිචිත්තයකින් බලන්න ඕන තමයි. කොහෙද බලන්න ඕන? අර ස්වාමීන් වහන්සේ මඟ පෙන්නුවා, එහෙම නැත්නම් ඒ තියෙන දිශාව කියලා කිව්වා, දේශනා කළා. විශේෂ ඥානයකින් ඒ දෙස බලන්න, එවිට ඔබට ඒ උදාරතර ධර්මය පේනවා ඇති. හැබැයි අපි මේක පැහැදිලි කරලා තියෙනවා, මේක උපාදානෙන් තොරව අවබෝධ කරගන්න තියෙන දෙයක් කියලා. ඒක හොඳට ගලපලා මතක තියාගන්න. නැත්තම් ඔබ මේ ධර්මයත් අර පරණ ක්‍රමයට අවබෝධ කරගන්න උත්සාහ කරයි. අර සාමාන්‍යයෙන් අපි ඉගෙන ගත්ත විදිය, යමෙක් අඳුනගත්ත විදිය, පුජ්‍යලයක් අඳුනගත්ත විදිය, ගහකොළ අඳුනගත්ත විදිය, ඒ ක්‍රමවේදයක් තියෙනවනේ. ඊට සමාන්තර ක්‍රමවේදයකට නිවන අඳුනගන්න බෑ. ඒක හොඳින් වටහා ගන්න ඕන. දැන් ගහක් අඳුනගන්නේ මොන වර්ණයෙන් අඳුන ගන්නවා? මල් වලින්, ගිඩි වලින් අඳුන ගන්නවා. ඊට පස්සේ නාමික වහා රූපිකව අඳුන ගන්නවා. නමුත් බලන්න, නිවන කියන ධර්මතාවයට වර්ණයක් නැහැ. නිවන කියන ධර්මතාවයට උසක් පළලක් දිගක් නැහැ. නිවන කියන ධර්මතාවයට මල් හෝ ගෙඩි හෝ වශයෙන් පෙන්වන්න සංඥා ධර්ම නැහැ. නිවන කියන ධර්මතාවයට ඇත්ත වශයෙන්ම නමක් නැහැ. නිවන කියන ධර්මතාවයට නමක් නැහැ. උකොට නමක් නැති මල් ගෙඩි වශයෙන් සංඥාවල් නැති, වර්ණයක් නැති, දිගක් උසක් පළලක් නැති, හැඩයක් නැති දේ අවබෝධ කර ගැනීම තියෙන්නේ. එහෙමනම් අර පරණ සංඥා ක්‍රමවේදයට, පරණ හඳුනා ගන්න ක්‍රමවේදයට ඔය අඳුන ගන්න ගිහිල්ලා තමයි කියන්නේ, අනේ මේක හරි අවබෝධ කරගන්න හරි අමාරුයිනේ කියන. ඒ කියන්නේ මේ මමත්වයේ පරණ ක්‍රමයට අවබෝධ කරගන්න හදන්නේ. එහෙම අවබෝධ කරගන්න බෑ. මේකට වෙනම සූදානමක් වෙන්න ඕන. දැන් ගොඩ අපි ඇවිදිනෝ වගේ දියට බහලා පේනන්නේ නෑනේ. දියට බහින්නේ වෙනම සූදානමක් වෙනවා. ඒ වගේ තමයි මේ ධර්මයට බැස ගන්නත් වෙනම සූදානමක් ඇති වෙන්න ඕන. මේක මේ ඇහෙන් දකින්න පුළුවන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනෝ සංකල්පයකින් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ඉන්ද්‍රියන් 6 කියන ස්වභාවයෙන් ගැලවිලා මම මේ ධර්මතාවයට පිවිසෙන්නට ඕන. මමත්වයෙන් තොරව, එහෙමත් නැත්නම් උපාදානයෙන් තොරව මේක අවබෝධ කරගන්නයි තියෙන්නේ. උපාදාන බලය කියලා කියන්නේ අවිද්‍යාත්මක බලයක් ඒක. ඒ අවිද්‍යාත්මක බලය මිනිස්යාට අනිසි පීඩනයක් ඇති කරන සුළුයි. අනිසි පීඩනය. ඒ කියන්නේ වැඩකට නැති පීඩනයක් සමන්ට ලබන්න සිද්ධ වෙනවා. ඒ නිසා විද්‍යාව උපදවා ගන්න, ප්‍රඥාව උපදවා ගන්න, ඥානය උපදවා ගන්න එවිට පුළුවන්කම තියෙනවා මේ උතුම් දුර්ලභ වූ ශ්‍රී සද්ධර්මයේ දකින්න. අවශ්‍ය කරන්නේ ප්‍රඥාවයි නුවණයි. තමන්ට මරණය ඉක්මවා යන්නට පුළුවන් ධෛර්යයක් පමණයි අවශ්‍ය කරන්නේ. දැන් මේ ගමන යද්දී යම්කිසි අවස්ථාවකදී මම මැරෙයි වගේ කියලා හැඟුණොත් එහෙම එතෙන්දී නතර නොවි යෑමට හැකියාව තියෙන්න ඕන. හිතට බයක් ඇති වෙනවා. ටික දුරක් යනකොට බයක් ඇති වෙනවා. මෙතනින් එහාට යනකොට මම නැතිවේ. මම මැරෙයි. මෙතනින් එහාට ගියොත් මට මුකුවත්ම නෑ නේද කියලා හිතනවා. ඒ නැති වෙන්නේ නැහැ පින්නතුනේ. එදේ ලැබෙනව අලුත් උපතක් නැවුම් විදියට. කාලේ ධර්මතා අකාලික බවට පත් වෙලා තමන්ට දකින්න ලැබෙනවා. වේදනාවේ ධර්ම අවේදීත තත්වයෙන් තමන්ට විඳින්න හැකියාව ලැබෙනවා. සංකල්ප ලෝකය සංකල්ප ඉක්මවා දකිනෝ, දෘෂ්ටි ලෝකය දෘෂ්ටි ඉක්මවා දකිනෝ. අන්න එතෙන්දී උපදිනෝ manussත්ත පටිලාභෝ දුර්ලභෝ කියපු දුර්ලභව manussත්වයේ උපදිනෝ. නැත්තං ඉන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා කියන තිරිසනේ. තිරිසනේ ෂණ තුනකට නිතරම මේ මාරු වෙන නිසා ඒ අයට කියනෝ තිරිසනා කියලා කියනෝ. ෂණ තුනක ඉන්නේ නිතර සුඛ දුක්ඛ උපේක්ෂා කියන ෂණ තුනයි තියෙන්නේ. එතකොට යම්කිසි මිනිස්සෙකේ තිරිසන් ගතියෙන් නිදහස් වෙන්නේ manussත්ත පරිලාභෝ කියන ඒ දුර්ලභ manussත්වය ලබන්නේ, මනස උසස් වූ තත්වය ලබන්නේ ඒ අවස්ථාවක. නැත්තම් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ manuss තිරිසන්, manuss යක්ෂ, manuss දේව, manuss බ්‍රහ්මාදී වශයෙන් පෙන්වලා දුන්නේ ඒකයි. ඒ manuss ගුණයට, manuss බ්‍රහ්ම ගුණයට දියුණු වෙන්නේ ඊට පස්සේ. ඉතින් මේ තිරිසනේම වාසය නොකොට සුඛ දුක්ඛ උපේක්ෂා කියන සැන තුනටම යන්නේ නැතුව මේ සැන තුන ඉක්මවන්නට ඕන. නිදහස් වෙන්නට ඕන. සම්පූර්ණයෙන් සංඥාව අතහරින්න, මනස අතහරින්න, ඇස කන නාසය දිව ශරීරය අතහරින්න, හොඳ නරක අතහරින්න, මධ්‍යස්ත අතහරින්න, කරුවල අතහරින්න, අන්ධකාරය සහ ආලෝකය දෙකම අතහරින්න. අතහරින්නට පුජ්‍යලයක් තබා ගන්නට එපා. පුජ්‍යලයක් අතහරින්න, අධහැරීමත් අතහරින්න. එවිට ඔබට දැනෙන දේ මේ මොහොතේම ඒ ප්‍රත්‍යක්ෂ කරන්න. විවෘතව ඔබේ මනස ඒ ධර්මය කරා යොමු කරන්න. නොපොසු වස්නා වීරයෙන් යුක්තව මේ හැම මොහොතකම මම සිටිනවාදයි බලන්න. මම සිටිනවා නම් එතන ඔබට යමක් පේනවා ඇති. එතන ඔබ යමක් විඳිනවා ඇති. එතන ඔබ යමක් මෙහෙයවනවා ඇති. යමක් විඳින්නේ නැති, යමක් මෙහෙයවන්නේ නැති, යමක් දැනෙන්නේ නැති අවස්ථාවයි මමත්වයෙන් තොර කියලා කියන්නේ. ගැටලුව තියෙන්නේ මමත්වයෙන් තොරව අපි අහුම්කම් දෙන්නේ කෙසේද? මමත්වයට ආයුතුයි, සංඥාවට ආයුතුයිම නේද මේ ධර්මය ශ්‍රවණය කරන්න. ඊළඟට අහන්නේ මම, මෙහෙයවන්නේ මම, භාවනා කරන්නේ මම, විමුක්ති වෙන්නේ මම කියලා මමත්වයක පැටලෙනවා. නිරායාසයෙන් ඔබට මේ තත්ත්වයෙන් ඉගොඩ වෙන්නට පුළුවන්, ආයාසයෙන් බෑ. ඔබට කරන්නට තියෙන්නේ එකම එක කාරණයයි, ඒ තමයි කිසිවක්ම නොකර සිටින්න. එය වචනයක් පමණයි, ක්‍රියාවක් කර නොගන්න. ඔබ කිසිවක්ම නොකර සිටින්න. ඒ වචනයක් පමණයි, ක්‍රියාවක් කර නොගන්න. කුමක්ද? කිසිවක් නොකර සිටින්න කියන එක ක්‍රියාවක් කර නොගන්න. ඒ වචනයක් පමණක් හැටියට සලකන්න. ඔබ කිසිවක් කරන්නෙකු හෝ නොකරන්නෙකු නොවේ. සැබෑ අතහැරීම ඇති වූ තැන අතීතය හෝ අනාගතය හෝ වර්තමානය නැත. අතීතය හෝ අනාගතය හෝ වර්තමානය නැත. වචන කිසිවක් නැත. ආගම් කිසිවක් නැත. ජාති කිසිවක් නැත. පාඩම්, මතක, ප්‍රතිපත්ති කිසිවක් නැත. ස්ත්‍රියා පුරුෂයා කියන සංඥාව නැත. තමා හොඳ කෙනෙකු යැයි සංඥාවක් නැත. තමා නරක යැයි සංඥාවක් නැත. තමා හොඳ වැඩ කරනවායි සංඥාවක් නැත. තමා නරක වැඩ කරනවායි සංඥාවක් නැත. ශූන්‍යතාවය හෝ වෙන අන් කිසිවක් නැත. ඇතිදේ ලොවට සමාන වචනයකින් කිව නොහැකි. එහි යමක් ඇතය කියා හෝ නැතය කියා හඳුන්වා දීමට පුළුවන් කමක් නැහැ. පූර්ණ වශයෙන් රූප නිරෝධයක්, ශබ්ද නිරෝධයක්, නිදහසක්, ගන්ධ නිරෝධයක්, රස නිරෝධයක්, කිසිවක් ස්පර්ශ නොවන ස්පර්ශ නිරෝධයක්, කිසිම සංකල්පයකට නොපැමිණෙන චේතෝ විමුක්තියක්, චිත්ත නිරෝධයක් ඇති වෙනවා. සංඥා නිරෝධයක්. නිරෝධයට නමක් නැත. නිරෝධය තුල නිරෝධය කියා දේවත් නැත, නමවත් නැත. සැබෑ නිරෝධයට නමක් නැත. නිරෝධය යන වචනයවත් නිරෝධය තුල නැත. නිරෝධය යන වචනයවත් නිරෝධය තුල නැත. නැත කියන වචනයවත් නිරෝධය තුල නැත. සියලු පීඩාවන් මුදාහරින්න. නිරෝධය නැමැති දහමෙන් සියලු චේතනා කර්ම සංඥා සංස්කාර ධර්ම විඥාන පිරිසිදු බවට පත් කරන්න. නිත්‍ය කර නොගැනීම කුමන ආකාරයකටවත් පිළිගැනීමට සූදානමක් ඇති නොවීම ඔබේ මානසික සහනය රඳවන සුළුයි. ඔබ දැහැත් පිරිසිදුව බලා සිටින්න. ඥානය පිරිසිදුව බලා සිටින්න. ඔබ දෙයක් දෙස නරකයයි බලා සිටින්නට පුරුදුනොත් ඔබ එනදී නරකයයි පිළිගනීවි. දෙයක් දෙස ඔබ හොඳයයි පිළිගැනීමට පුරුදු නොහොත් ඔබ ඒ දේ එන විට හොඳයයි පිළිගනීවි. දෙයක් උපේක්ෂා සහගතව පිළිගැනීමට ඔබ සූදානම් වී සිටියොත් ඔබ ඒ දේ උපේක්ෂා සහගතව පිළිගනීවි. ඔය කියන ලද තුන් ආකාරයටම පිළිගැනීමට සූදානම් නොවි, උපාදානය කිරීමට සූදානම් නොවි, පිරිසිදු දෑත් ඇතිව, පිරිසිදු ඥානයක් ඇතිව, සංඥා නිරෝධ විඥාන නිරෝධ සලායතන නිරෝධ කරගත් ස්වභාවයකින් යුක්තව පුජ්‍යලත්වයෙන් තොරව වචන ඉක්මවා ජීවිතේ ඉක්මවා ජීවත් වන්න. ඔබට මා කරන්නට කිසිදු කාර්යයක් පනවා නැත. නොකර සිටින්න යයිද පනවා නැත. නිකන් සිටින්නටද පනවා නැත. කිසිවක් නැතයයි මා ඔබට ප්‍රකාශ කර නැත. කිසිවක් ඇතයයි මා ඔබට ප්‍රකාශ කර නැත. ඇත හෝ නැත හෝ කියා දෙයක් නැතයයි ප්‍රකාශ කර නැත. මා ප්‍රකාශ කර ඇත්තේ නිහඬ බව පමණයි. නිහඬ බව තුළ නිහඬ බව යන වචනයද නැත. ආලෝකය හා අන්ධකාරය නොමැති ඒ අපූර්වත්වය ඔබ නරඹන්න, එය දකින්න, එය විඳින්න, එය ඔබගේ ජීවිතය කරගන්න. ආලෝකය හා අන්ධකාරය නොමැති ඒ අපූර්වත්වය ඔබ දකින්න, ඔබගේ ජීවිතය කරගන්න, ඔබ එහි වාසය කරන්න, එහි තුල බහුලව වාසය කරන්න, එම ස්වභාවය භාවිතා කරන්න. ආලෝකය හා අන්ධකාරය නැති, අන්ධකාරය හා ආලෝකය නැති අපූර්වත්වය ඔබ දකින්න, විඳින්න, ජීවිතය කරගන්න. මනසට බියක් හෝ තැති ගැනීමක්, කම්පනයක්, එහෙම නැත්නම් ශාරීරික චලනාදී වශයෙන් දේවල් දැනුණත් ඒ සියල්ල පසුබාගෙන ඒ අකාලික වූ ධර්මය, ඒ ලෝකෝත්තර වූ ධර්මය කරා ඔබ ඇදෙන්න. ඔබට ලෞකිකත්වයට වඩා සැපයක්, ලෞකිකත්වයේ තියෙන ජීවිතයට වඩා ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් එහිදී ඔබට ලැබෙන බව විශ්වාස කරගෙන එය කරා ඔබගේ ඥානය ප්‍රකට කරන්න, ප්‍රගුණ කරන්න. මේ ලෝ ඇති ආලෝකය හා අන්ධකාරය එකවර පරයා නැගින්න. එය අත්දකින්න. එය ජීවිතේ කරගන්න. ලෝකෝත්තර ධර්මයේ කරා ඇදෙන ඥානයේ අභියස උපාදානික මනස තිගැස්මටපත් වෙනවා. ඒ තිගැස්මට හසු වී බය වී නතර නොවන්න. ඔබ වීරිය වඩන්න. ලෞකිකත්වයේ ඉක්මවා ඉන්ද්‍රිය විෂය ඉක්මවූ ලෝකෝත්තරත්වය කරා ඇදෙන්න. එය සංඥා නිරෝධයක්, රූප නිරෝධයක්, වේදනා නිරෝධයක්, සංකාර නිරෝධයක්, විඥාන නිරෝධයක්. රූප නිරෝධයි, ශබ්ද නිරෝධයි, ගන්ධ නිරෝධයි, රස නිරෝධයි, ස්පර්ශ නිරෝධයි, සිතවිලි නිරෝධයි, අතීතය නිරෝධයි, අතීතේ නිදහස්, අනාගතේ නිරෝධයි, වර්තමානයේ නිරෝධයි, තුන් කාලෙම නිරෝධයි, නිරෝධයත් නිරෝධයි. හිස් බවත් නිරෝධයි, නොසිස් බවත් නිරෝධයි, නිරෝධයත් නිරෝධයි. නිරෝධය තුල නිරෝධය කියන වචනයද නැත. වචන ඉක්මවාලු දර්ශනමයි. ප්‍රඥාවත් විමුක්ති කරන්න, චේතනාවත් විමුක්ති කරන්න. ඔබට මෙහෙ යවන්න දෙයක්, ලබන්න දෙයක්, වෙනස් කරන්න දෙයක් නැත. ඔබට තිබෙන්නේ නිවාඩු ගන්නයි, විවේක ගන්නයි. විස්රාම ගන්නයි පමණයි මේ ඉන්ද්‍රයන් තුල කම්හලෙයි. මේ බඹයක් පමණ ශරීරය තුල කම්හලක් වෙන්නේ, ආයතනයක් වෙන්නේ. ඒ ආයතනයෙන් ඔබ විස්රාම ගන්න, නිවාඩු ගන්න, අස්වේමේ ලිපිය ලබා දී නිදහස් වන්න. ඔබ තව දුරටත් ඉන්ද්‍රයන් සය නැමැති කම්මලේ ආයතනයේ වැඩ කරන කෙනෙක් නොවේ. චක්කු ආයතනයේ, සෝත ආයතනයේ, ඝාන ආයතනය, ජීව ආයතනයේ, කාය ආයතනයේ, මනෝ ආයතනයේ වැඩ කරන කෙනෙක් නොවේ. ඒවා තුලින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නිෂ්පාදනය කොට අතීත හා අනාගත වර්තමාන කියන මේ රටවල් වලට තප බාණ්ඩ ප්‍රවාහණය කරන කෙනෙක් නොවේ. ඒවා විවිධ රසවලින් මිහිරි අමිහිරි උපේක්ෂා සහගත රසවලින් තනන ආයතනයෙන් ඔබ නිදහස් වන්න. කිසි විටක සංඥාවට බරක් කර නොගන්න. සංඥාව සැහැල්ලු කරන්න. ස්වභාවයට ඉඩ දුන්න විට ස්වභාවය අපි වෙතට පැමිණෙනවා ඇති. ස්වභාවයට දෑත් දිගු කළ විට ස්වභාවය අපිව රැගෙන යනවා ඇති. ඔබට තිබෙන්නේ ඔබ යන ගමන, මම යන ගමන නතර කිරීම පමණයි. නිවනට පැමිණීම ස්වභාවිකව සිදු වෙනවා ඇති. ඔබ නතර වෙන්න ස්වභාවය ඔබ රැඳෙන යනවා ඇති. මම නතර කරගන්න ස්වභාවය ඔබ රැගෙන යනවා ඇති. ධර්ම දේශනා කිරීම ප්‍රාතිහාරයක් කොට සලකන්නේ බුදුහාමුදුරුවෝ. එහි අපූර්වත්වයක් තිබෙන නිසා මට පෙනුනේ මේ වචන වලින් නිවන ගැන කියන්නේ හැම හරියට හඳට ගල් ගහනවා වගේ වැඩක් කියලා. බොහෝම ශක්තිමත් පුරුෂයෙක් ඉඳලා වෙර වීරි අරගෙන වේගෙන් ගල් ගෙඩියකින් හඳට ගලකින් ගහනවා. මොකද වෙන්නේ? ඒක ටික දුරක් ගිහිල්ලා වැටෙනවා. හඳට ටිකක් හරි ලං වෙනවද? නැහැ. හේ ගහන ගල් ගෙඩියක් ගුරුත්වාකර්ෂණ බලයවත් ඉක්මවා යන්නේ නැහැ. ඒ වගේ තමයි මේ වචන වලින් මේක කියන්න උත්සාහ කළාම ඒ හඳට ගල් ගහන වැඩයක් වගේ තමයි මේ නිවන ගැන කීම. ඒ නිසා මේ ධර්මයේ වචන වලින්ම පූර්ණේ කරන්නට බෑ. වචන වලින්ම කියලා දෙන්නට බෑ. තමන් විශේෂ ඥානයකින් කැපවීමකින් තම තමන් අවබෝධ කරගත යුතුය. ඒ නිසා උනන්දුවක් නැති කෙනෙකුට මේක අවබෝධ කරගන්න ආශීරු කාර්මය. දැඩි උනන්දුවක් කැපවීමක් උත්සාහයක් තියෙන්න ඕන. ටික උනන්දුවක් තිබිලා බෑනේ. තමගේ ඉගෙන ගන්න හැමෝටම ඕනකම තියෙනවා. නමුත් ටිකයි නම් ඉගෙන ගන්න බැරි වෙනවා. ධනවත් වෙන්න හැමෝටම ඕමනාකම තියෙනවා. ටිකයි. එතකොට ඊට උපාය මාර්ග ඥාන දර්ශන ගුණ ලක්ෂණ ඒ කියන සියලුම සාධක එකතු වුණාම තමයි එයා ධනවත් කෙනෙක් වෙන්නේ. ඒ වගේම තමයි මේ ධර්ම අවබෝධය කියන ගුණයටත් උවමනාකම තියෙන්නත් ඕන. ඊට අවශ්‍ය කරන කල්යාණ මිත්‍රත්වයේ අනුශාසනාව කාලෝචිතව ලැබෙන්නත් ඕන. ඒ සියල්ලගේ මේ ක්‍රාශීත්වයේ බලය හැටියට ධර්ම අවබෝධය කියන විශිෂ්ටත්වය ලැබෙනවා. නිතරම මතක් කරගන්න මිනිස්සෙක් හැටියට ඉපදීම හරි දුර්ලභයි. ඒ මිනිස්සෙක් උනත් ඔය කොහේ හරි මිත්‍යා දෘෂ්ටික සංකල්පයක දේව ඇදහිල්ලක විශ්වාසයක මනෝ විකාරයක කෑ ගස ගසා ජීවත් වෙන ස්වභාවයකට පත්තුණු අසරණයි. මේ වගේ විචාරශීලී බුද්ධියකින් ලෝකේ දිහා බලන්න ලැබුණු අවකාශය දුර්ලභයි. බුදුම මානව නිදහසක් නැතිනේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ. හරි විදියට බලන්නත් පුළුවන්, වැරදි කියලා කෝණයෙන් බලන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. සිතීමේ නිදහස උපරිම. කිසිම ආවරණයක් නැහැ. කිසිම ආවරණයක් නැහැ. එවැනි අවස්ථාවක් දුර්ලභයි. සද්ධර්මයේ මුණ ගැසීම දුර්ලභයි. අතිශයින්ම දුර්ලභ වූ සියලු සම්පත් මේ ලබලා ඉන්න බොහෝ පාරමී පුරලා ඒ පාරමීතාවල බලයක් හැටියටයි මේ අප මේ ධම් සභා මණ්ඩපයේ ඉන්නේ. කුපාරමිතා බලය. ඒ පාරමිතා බලය උපනන්වන්න ඔබ මේ ධර්මයේ වෙනුවෙන් ලබා දෙන්න විශ්වවිද්‍යාලයක උපාධියක් ලබන්නට කරපු කැපවීම. එයට දක්වූ කාලය සහ කැපවීම බුද්ධිමය වෙහෙස ඔබ මේ වෙත ලබා දෙන්න. මෙය උපාධි ලක්ෂයකට වඩා වටිනා කියන දේ. ඒ වගේම ඔබ අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරද්දී ඔබ කරන ලද කැපවීම. එහෙම නැත්නම් රස්සාවක් වෙනුවෙන් කරන ලද කැපවීම බලන්න. එහෙමනම් අන්නේ කැපවීම ධර්මයේ කරා යොමු කරා. ටිකක් යොමු කරන්න බෑ. ටිකක් යොමු කරන්න බෑ. ඈ ටිකක් යොමු කරලා එතකොට ගන්න වෙන්නේ සාමාන්‍යයෙන් රුපියල් 100 250ට ගන්න ගියාම අපිට සෙල්ලම් කාර් එකක් ගන්න පුළුවන්. ඇත්ත කාර් එකක් ගන්න බෑ. ඇත්ත කාර් එකක් ගන්න ගොඩක් මුදලක් වැය කරන්න වෙන මහන්සි වෙන්න වෙනවා. එතකොට අපි ටිකයි නම් වෙහෙස ප්‍රතිඵලයේ ටිකයි. මේ වීරයේ උපරිමය ඇවිල්ලා වීරයේ ඉක්මවා යනවා. වේගයේ උපරිමයට ඇවිල්ලා වේගයේ ඉක්මවා යනවා. ප්‍රඥාවේ උපරිමයට ඇවිල්ලා ප්‍රඥාව ඉක්මවා යනවා. උපරිමයට ඇවිල්ලයි නැත වෙන්නේ සංසිඳෙන්නේ. උපරිමයට ඇවිල්ලයි සංසිඳෙන්නේ. දැන් ආර්ය ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට ජීවත් වෙන්න තියෙන ආකාරය එකක්. ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ක්‍රියා කරන අය ක්‍රියා කරන්න ඕන ආකාරය තව එකක්. ඒක හරියට විදුහල්පති කෙනෙක්ගේ කාලසටහනයි ශිෂ්‍යයෙක්ගේ කාලසටහනයි වගේ කාලසටහන් දෙකක්. ශිෂ්‍යයෙකුට විදුහල්පති කෙනෙක් වගේ ඉන්නත් බෑ, විදුහල්පතිට ශිෂ්‍යයා වගේ ඉන්නත් බෑ. එතන ආයතන ප්‍රධානීෙක් වුණාට පස්සේ ආයතන ප්‍රධානියා වගේ සේවකයන්ට ඉන්න බෑ, සේවකයෝ වගේ ආයතන ප්‍රධානියට ඉන්නත් බෑ. රාජකාරි දෙකක්, හැබැයි එකම ආයතනෙ. විදුහල්පති තමන්ගේ කාර්යාල මේසයට වෙලා නොයෙකුත් ලිපිගොනු පරීක්ෂා කරමින් ඉන්නවා. ශිෂ්‍යයා ඉගෙන ගන්න. අප කියන විදිහටම මේවා තේරුම් ගන්න ඕන, මහන්සි වෙන්න ඕන කියලා න්‍යායක් නැහැ. ඔබගේ ස්වාධීනත්වය ඔබට හිතන්න පුළුවන්. ධර්මය ගැන ඔබගේ ස්වාධීනත්වයේ ඔබට හිතන්න පුළුවන්. අපිට ඔබ තල්ලු කරන් යන්න බෑනේ. තල්ලු කරන් යන්න පුළුවන් ටික දුරයි. තල්ලු කරන් යන්න පුළුවන් ටික දුරයි. ඒ නිසා තමා විසින්ම යා යුතුයි. තමාගේම කැපවීම තමන් විශ්වාස කළ යුතුයි. සංගවන්න බෑ. තමන්ගේ මනස, තමන්ගේ ඥානය නිසි තත්වයට පත් වෙනකොට ඒ දේ සිද්ධ වෙයි. හරියට ඒක ගහකින් ගෙඩියක් සිඳනවා වගේ වැඩක්. දැන් බලන්න කුඩා මල් පොහට්ටුවක් ඇවිල්ලා පොඩි අඹ ගෙඩියක් වගේ එකක් උදාහරණයට ගමුකෝ. පොඩි අඹ ගැටයක් හැදිලා ක්‍රමානුකූලව පැහිලා ඉදිලා ප්‍රමාණවත් වෙනකොට මොකද වෙන්නේ? ඇට මෝරල, මද මෝරල මොකද වෙන්නේ? අර නටුවෙන් ගිලිහෙනවා. හැබැයි එතකම්ම ගහ මොකද කරන්නේ? අර ගෙඩියට සාරය දෙනවා. මොකටද? ඇටේ හොඳින් මෝරන්න, මද හොඳට මෝරන්න, ඉදෙන්නකම්ම සාරය දෙනවා. ඔබත් ඔබේ මොලේට අඹ ගෙඩියකට වගේ සලකන්න. ගහ තමන්ගේ අර අඹ ගෙඩියට සලකූ විදියටම ඔබේ මොලේට, ඔබේ මනසට ඔබ මොකද කරන්න ඕන? තකම්ම සාරය දෙන්න, මෝරන්න සාරය දෙන්න, ඉදෙන්න සාරය දෙන්න. ඈ එතකොට ඔළු ගෙඩියත් කොයි වෙලාවක හරි ඇටෙනවා අඹ ගෙඩිය වගේ. එතකොට ඒකට කියනවා අපි විමුක්ති ඥාන වුණා කියලා කියනවා. ඒ කියන්නේ අඹ ගෙඩිය වැටුණා. විමුක්ති කියන්නේ නිදහස් වෙනවා කියන එකනේ. අඹ ගෙඩිය ඥානේ නිදහස් වුණා. ඥානේ නිදහස් වෙනකොට මොකද වෙන්නේ? විමුක්ති ඥාන බවට පත් වෙනවා. එතකන් ඥානනේ දෙන්න ඕන. ධර්මඥානේ දෙන්න ඕන. ධර්මඥානේ කියලා කියන්නේ මොනවා හරි පද නෙමෙයි. ඒක කවිනේ. ධර්මඥානේ කියලා කියන්නේ මේ ලෝකෝත්තරත්වය. අවේදේතිකත්වය. විමුක්තිදායක ස්වභාවය. නිර්වාණ ධර්මය. ඒ ඥානනේ දෙන්න ඕන. දැන් ලෝකෝත්තර ඥාන නොදී සම්මුති ඥාන දීලා වැඩක් නැහැ. මම කියන්නේ සම්මුති ඥාන වැදගත් නැහැ කියලා. සම්මුති ඥාන වැදගත් සම්මුතියට. ඒක වැදගත්. සම්මුතිය නෑ. දැන් ඔබට නිවන් දකින්න අවශ්‍ය ලෝකෝත්තර ඥාන අපි ලබා දෙන්න ඕන. එතකොට සම්මුති ධර්ම වෙනමයි ලෝකෝත්තර ධර්ම වෙනමයි. එතකොට සම්මුතියට ලෝකෝත්තර ධර්ම පටලවා ගන්නත් එපා, ලෝකෝත්තර ධර්ම සම්මුතියට පටලවා ගන්නත් එපා. සම්මුති ධර්ම සම්මුතියේ අදාළ විදියට රටේ අනුව, නීතියේ අනුව, ස්වභාවයේ අනුව, මිනිසාගේ తත්වයේ අනුව ක්‍රියා කරන්න පුළුවන්. ලෝකෝත්තර දර්ශනය තුල ඒ විදියට ක්‍රියා කරන්න පුළුවන්. එතකොට මෙතන අදිමානෙකුත් නැහැ, හීනමානෙකුත් නැහැ. මොනම මානික ස්වභාවයක්වත් නැහැ, මානයක් නැහැ. තමන්ට සම්මුති වශයෙන් මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ දර්ශනයක හිමිකමක් ලාභීත්වයක් ලැබුවා කියන අධ්‍යාත්මික නිර්හංකාර සාඩම්බරත්වයක් ඇති කරගන්න පුළුවන්. මේ අතරමං වෙච්ච සමාජේ මම්මුලා වූ සමාජේ මම මම්මුලා නොවු කෙනෙක්. පරාජිත ලෝකේ මම පරාජිත කෙනෙක්. අසරණ ලෝකේ මට පිහිට වෙන්නට පුළුවන් කෙනෙක් කියන ඒ සාඩම්බර බව ඇති කරගන්න පුළුවන්. ඒකනේ අර උදාන වාක්‍යයක් ප්‍රකාශ කරන්නේ අග්ගෝහමස්මි ලෝකස්ස. මං අග්‍ර කෙනෙක්. අග්‍ර කෙනෙක් කියලා කියන්නේ පින්නතුනේ මේක මුලින් පළමු කොටම යම්කිසි මිනිසෙකු විසින් ලෝකේ නිර්මාණය කළාද, මේ නිර්වාණ ධර්මය තේරුම් ගත්තාද, වටහා ගත්තාද, ඒ අසම සමයි ඒ උත්තමයා, ඒ පුරුෂයා අසම සමයි. ඒ කියලා නිම කරන්න බෑ. මොකද මිනිස්සෙකුට විෂය වෙන දෙයක් නෙමෙයි මිනිස්සෙක් හොයාගන්නේ. ඉන්ද්‍රියන්ට සාපේක්ෂිත ධර්මයක් නෙමෙයි. කොහො මේක අපිට හිතාගන්න බෑ. අදත් බුදුහාමුදුරන්ට මේ ඉන්ද්‍රිය කොහෙන් සැකසුණාද කියලා. එතකොට අපිට හිතන්න පුළුවන් බුදුජානන් වහන්සේ කරපු අපරිමිත කැපවීම, ප්‍රඥාමය කැපවීම, ඒක හම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්, පිනට හම්බෙච්ච දෙයක් හැටියට අපි ඔළුවට දාගෙන තිබ්බත් විනෝදෙට දුෂ්කර ක්‍රියා කළයි කියලා හිතනවා වගේ දෙයක් කිව්වත් ඒ බොරු කතාව. අපරිමිත කැපවීමක් කළ නැතුව මේ විනෝදෙට හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන්න ඕනේ කියලා එහෙම හිතියේ නෑ. අපරිමිත කැපවීමක් ලෝක සත්‍යය දැන ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් ප්‍රඥාවෙන් යුක්තව මෙහෙවීම. දැන් ප්‍රඥාවකින් තොරව කෝටු ගහිල මැරුණත් ඉතින් වැඩක් නැහැ. ඔය ඉන්නේ මේ ඇටකෝටු බවට පත් වෙලා ඔය සෝමාලියා වගේ රටවල් වල එහෙම ඇටකෝටු බවට පත් වුණ පමණින් මේක තේරුම් ගන්නත් බෑ. මේක විශේෂ ප්‍රඥාමය මහා කුසලයක්. නත්ති පඤ්ඤා සමාලෝකා. ප්‍රඥාව තියෙනවා. දැන් අපිටත් තියෙන ප්‍රඥාව යම් ප්‍රමාණයක මිනිස්සු අතර ජීවත් වෙන්න, තමන් රස්සාව සහ ව්‍යාපාරය කරන්න සීමාවට. නමුත් ආත්ම දමනයක් කරන්න ඉන්ද්‍රිය විශේෂයක් වන්නට තරම් ප්‍රඥාවක් තියෙනවද? නැහැ. අන්න ඒකයි විශේෂත්වය. මෙතන තියෙන විශේෂත්වය තමයි ප්‍රඥාවත් ඉක්මවා යන ප්‍රඥාවක් උදා කර ගැනීම. ඉන්ද්‍රයන් තුල සිටගෙන ඉන්ද්‍රයන් ඉක්මවා යන ධහමක් ගැන කල්පනා කිරීම. ඒ ධහම ප්‍රකට වීම, ඒ ධර්ම අවබෝධ කර ගැනීම, ඒක තමයි අසිරිමත්ම ක්‍රියාවලිය. ඒ නිසා ඒ බුදුහාමුදුරුවෝ කියන නමට ඔබ හදවතින් මාත්මීයවම සැබවිට මාචාර කළ යුතුයි, ගරු කළ යුතුයි, වන්දනා කළ යුතුයි. ඒක හදවතේ ගැඹුරුම තැනින්නේ ප්‍රසාදය තිබිය යුතුයි. මේ විශ්වය, මේ මහ පොළව, මේ සුළඟ ගහකොළ හොඳට බුදුගුණ අඳුරනවා. මොකද හේතුව බුදුහාමුදුරු සබාධමක්නේ. අස්වාභාවික වී තියෙන ලෝකය ස්වභාවික කරන්න, තථාගතත්වයට ගෙන එන්න කරන ලද ධර්මය අනුශාසනය. ස්වභාවිකත්වයට පත් වීම අතිශයින්ම දුර්ලභයි. මේක දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක්. ශෝක, තැවුල්, වේදනා, දුක් රැස නැති කරන වැඩපිළිවෙලක්. ආත්මීය දෘෂ්ටිය බැහැර කොට ජීවත් වීම. ආත්මීය දෘෂ්ටිය බැහැර කරනකොට මුකුවවත් මාර්ගඵලයක් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙනවා නම් හම්බ වෙන්නේ කාටද? මටනේ. මාර්ගඵල හම්බ වෙන්නේ මට. මාර්ගඵල නැති වෙන්නේ මට. එතකොට මාර්ගඵල ලැබුවයි කියලා බනින්නේ මට. මාර්ගඵල නැහැයි කියලා බනින්නෙත් මට. ඉතින් ආත්ම දෘෂ්ටිය නැති කළාට පස්සේ ඇති මාර්ගඵලය නෑ. ඵල අස්ත භවට පත් වෙනවා. ඵලයක් නැති තත්ත්වයට පත් වෙනවා. දැන් සෝවාන් මාර්ගස්ත ඵල අස්ත. ඒ අස්ත වෙනවා, අයින් වෙනවා. ඵලයෙන් අයින් වුණා. එක්තරා ඵලයක් තිබුණා. මොකද්ද ඵලය? මම කියන ඵලය. ඒ ඵලය තමයි හටගෙන තිබුණේ. ඒ ඵලය අස්කර. ඒ ඵලය අස්කර. බැඳීමේ යුක්තව ගොඩ ගැහුණු ඵලයක් තිබුණා. ඒ ඵලේ ඉවත් කළා. පස්සේ ලැබිච්ච දෙයක් නැහැ, නැති වෙච්ච දෙයක් විතරයි තියෙන්නේ. අඩු වෙච්ච දෙයක් විතරයි තියෙන්නේ. මොනවද අඩු උනේ? ආත්ම දෘෂ්ටිය අඩු වුණා. සීලබ්බත පරාමාස කියන වෘත සමාදානයේ සීල ප්‍රතිපදා ආදී දේවල් පිළිබඳව තියෙන වැරදි දෘෂ්ටිය නැති වෙලා ගියා. දැන් ඔන්න බලන්න, මේ බෞද්ධයන්ට තියෙන බෞද්ධ සීල්, කතෝලිකයන්ට තියෙන කතෝලික සීල්, මුස්ලිම් අයට තියෙන මුස්ලිම් සීල්. සමහර ඒවායේ සත්තු කන්න කියනවා, සමහර ඒවායේ එපයි කියනවා, සමහර අය එක එක විදියට කන්න කියන ඒ එකක්වත් නැහැ. ආත්ම සංවේදීව ලෝකේ දිහා බලන විශිෂ්ට මිනිසෙක් නිර්මාණය වෙනවා. විචිකිච්ඡා සහගතව මේ ලෝකයේ පිළිබඳව දේව විශ්වාස, ආගමික විශ්වාස, චින්තන මොනවා තිබුණත් ඒවා අතර කිසිම කැළඹීමක් නැති, අවිශ්වාසයක් නැති, හරියට අතරමං වුණු කෙනෙක් මෝදේ එක ගොඩකට ඇවිල්ලා විවේක ගන්නවා වගේ සැපයක්, සුවයක් දැනෙනවා. ලැබිච්ච දෙයක් නැහැ, අඩු වෙච්ච දෙයක් විතරයි තියෙන්නේ. ඉතින් ඉදිරි මාර්ග ඵලවලට යනකොටත් මොකද වෙන්නේ? අඩු වෙන දේවල් මිසක් නෑ. දිගට ඕම ඒ බුදුහාමුදුරුව පෙන්නු මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තියා කියන අර චේතෝ විමුක්ති ධර්මය අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගත්තට පස්සේ එතන ඉඳලා වැඩෙනකොට ආසේවිතා භාවිතා වෙනකොට තව මොනවද? කාමරාග, ව්‍යාපාද තුනී වෙනවා. මේ මේ මේ ශරීරයේ තියෙන මනසින් උෂ්ණ කරන ස්වභාවය, මනසින් දවන ස්වභාවය, ඒ ධාතු උණු වෙන ස්වභාවයන් නැති වෙලා යනවා. ඊට පස්සේ ඒ කාමරාග, ව්‍යාපාද ඒ කියන ස්වභාවයට උණු වෙන ගති ලක්ෂණ නැති වෙලා යනවා. ඒ හෝමෝන ක්‍රියාකාරීත්වයන් මානසික වශයෙන්ම පාලනය වෙනවා. මේ මේවට මානසික වශයෙන් බලපෑමක් තියෙනවා සෑම ක්‍රියාකාරීත්වයකටම. ඊට පස්සේ රූප රාග, අරූප රාග වශයෙන් තියෙනවා. තව අඩු වෙනවා. ඊට පස්සේ අර මාන්න උද්දච්ච අවිද්‍යාය කියන ධර්මතා ප්‍රහාණය වෙලා සම්පූර්ණයෙන්ම විය කියලා ගියාට පස්සේ ඉන්ද්‍රියන්ට බර නැති, ඉන්ද්‍රියන් ස්පර්ශ කරන්නේ නැති තත්ත්වයට එනවා. ඊට පස්සේ සම්පූර්ණ ඉන්ද්‍රියන් ටික රිලැක්ස් කරලා තියෙන්නේ, සම්පූර්ණ ඉදහස් කරලා තියෙන්නේ. ඊට පස්සේ එයා කිසි වෙලාවක ඉන්ද්‍රිය ස්පර්ශයක් නැති නිසා ඉන්ද්‍රියන් සාපේක්ෂිත ධර්ම කිසි දෙයක් තේරෙන්නේ නැහැ. එයාගේ ජීවිතේ වෙනෝම ජීවිතයක්. ඉතින් ගෘහ ජීවිතයක වාසයක් නැහැ කියලා කියන්නේ හත් දවසක් යනවායි මැරෙනවායි කතාවක් නැහැ. එතන ඉඳලම එයා ගෘහ ජීවිතය කියන එක නැහැ. ගෘහ කියලා කියන්නේ මේක තමයි. ශරීරය තමයි ගෘහය. එයා ඉතින් ඊළඟට ගෘහ ජීවිතේ වාසය නැහැ. දැන් අපි හිතාගෙන ඉන්න මේ ගෙවල් වලයි කියලා. ඉතින් අන්දලුත් ගෙවල් වගේනේ නේද? ගෙවලුත් ඉතින් මේ බිත්ති හතරන්නේ තියෙන්නේ. එහෙම නෙමෙයි ගෘහය කියන්නේ මේ ශරීරය. එයා ඊට පස්සේ ගෘහ වාසය නැහැ. ගෘහවාසයේ ඉන්න බෑ. හත් දවසක් තියා ඒ වෙලෙම ගෘහවාසයේ නෑ එයා. සමහරදි මතය එතන ඉඳලා ගෘහයේ වාසය කරන්නේ නැහැ. අන්න එයාට තමයි අර නිරෝධ සමාපatti ඥානය කියන එක උදා කරගන්නේ. ඔය නිරෝධ සමාපatti ගුණයට සමවදින්න පුළුවන්. නිරෝධ සමාපatti ගුණයට සමවැදුනහම රෑදවල් දන්නේ නැතුව දැනට අපි ඥානමය දර්ශනයක් වශයෙන් රෑදවල් නැති දහම කියන එක තේරුම් ගන්නේ එවිට මොනම ආකාරයකවත් රෑත් දහවලක් නොදෙනන හුස්ම නොගන්න හදවතේ ගැස්ම නොවැටෙන අවස්ථාවකට පාත්‍ර වෙනවා. හැබැයි නිරෝධ සමාපත්තියෙන් ඉන්න කෙනෙක් අහුනොත් වෛද්‍යවරයෙකුට, වෛද්‍යවරයා නලාව තියලා කියනවා මෙයා මලා. මලා කියලම කියනවා. මොකද හේතුව මලාම තමයි. හදවත ගැහෙන්නේ නැහැ. එහෙම තියෙන නමුත් ජීවය තියෙනවා. ඔය තියෙන සමහරලාට ඔය යම් යම් සර්පයෝ ගෑවහම සිහි මුර්චා වෙනවයි කියලා එකක් වෙන්නේ. හදවත වැඩ කරන්නේ මුකුත් නැහැ. මේ තියෙනවා. දැන් ගොඩාක් වෙලාවට ඔක වෛද්‍යවරු අතරින් මේක වෙනව අර ගැඹුරු ඒ අධ්‍යයනයකයක් කරන්න නැති වුනහම පණ තියෙන මිනිස්සයා කපන අවසානේ. ඉතින් ඒ වගේ ඔක්කොත්ම නැහැ. නමුත් ආයි අර උත්හාන කර්මයක් තියෙනවා නැගී සිටින්න අවදි වෙන්න සංඥාවක් දීලා එතනින් ඉවත් වෙන්නේ. එතකොට ආයි අර වෙලාව ගන්නට එළමෙනකොට සංඥා වෙනවා. එනකොට ඩිංග ඩිංග ඩිංග ඩිංග ඩිංග ඩිංග මෙයා නලියන්න පටන් ගන්නවා හදවත. චිට චිට චිට චිට නලියලා හරියට උදෑසන අපි අවදි වෙනවා වගේ තමයි. දැන් උදෑසන ඒ වෙලාව කිට්ටු වෙනකොට පොඩ්ඩක් අවදි වීම කියන එක වෙනවා. අවදි වෙලා තා චුට්ටක් වෙලා ඉඳලා තා චුට්ටක් වෙලා ඉඳලා මේව නැගිටිලා එනවා. කමාඩම නැගිටින්නේ නැහැනේ මිනිස්සේ. ඒ වගේම තමයි හදවතත් ඒ විදිහට අවදි වෙනවා. ඒ විදිහට අවදි වුණාට පස්සේ මෙලවට එන ඊට පස්සේ යා ටික වෙලාවක් යනවා විනාඩි කීපයක් යනවා සංඥාවල් ගන්න. මම කොහෙද ඉන්නේ? මේ දවල්ද? මේ රාත්‍රියේද? කවුද කියලා ඩිංගක් වෙලා ගියාට පස්සේ අඩ හෝරාවක් විතර කාලේ ගියාම පූර්ණත්වයට පත් වෙනවා. පූර්ණත්වයට පත් වුණාට පස්සේ ආයි ක්‍රියා කරන්න පුළුවන්. හැබැයි අර ඉන්ද්‍රියන් වල ස්පර්ශය කියන එක නැහැ මොකවත්. ඉන්ද්‍රියන් වලින් බොහෝම ඈතින් ඉඳන් ගනුදෙනු කරන්නේ. ලිඳෙන් වතුර ගන්නවා වගේ කියලා කියන්නේ ලිඳට වැටෙන්නේ නැහැ නේ. ලිඳේ තියෙන ජලය පානය කරනවා. ලිඳට බහින්න ඕනද? නමුත් දැන් සාමාන්‍ය පුතග්ජනයා මොකද කරන්නේ? ලිඳට වැටලා ඉන්නේ. ඉන්ද්‍රයන් වලට බැසගෙන ඉන්නේ. නමුත් ඉන්ද්‍රයන් තුලින් ඈතට වෙලා ඉන්නවා ආදන් වහන්සේ. නමුත් අර පැවැත්මට ඇස පාවිච්චි කරනවා, කන පාවිච්චි කරනවා. නමුත් ඒ ඉන්ද්‍රයන් තුලට වැටිලා නැහැ. ඒ අනිත් අයද තියෙන අනතුර උන්වහන්සේලාට නැහැ. ඒ තත්වයෙන් පරිහරණය කරනකොට වෙන මුකුත් වින්දනයක් අවශ්‍ය කරන්නේ නැහැ. ජීවිතයට ආස්වාදයක් වෙන අවශ්‍ය කරන්නේ නැහැ. මොකද ධර්ම පීති සුඛංසේති. ඒක හරීම සුවයයි. ඒ කියන්නේ අනිකුත් මේ ලෝකේ තියෙන ද්වේෂය, ලෝභය, රාගය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානය කියන දේවල් වලින් ලැබෙන ආස්වාදනීය ගුණයට වඩා ආස්වාදනීය ගුණයක් එහි තිබෙන නිසා කවදාවත් අරව ආස්වාදනය කරන්න එන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලා ඒ තුලම වැඩ ඉන්නවා. ධම්මං විනානත්ති සුඛානත්තා. වෙනනම් දෙයක් නැහැ සැප. මේකම තමයි සැප. ධර්මයේම තමයි සැප. ඒ නිරෝධ සමාපත්තියම තමයි සැප කියලා අර ඔක්කොම අතහැරලා කියන දැන් රජකම තිබුණා රජකම අතහැරලා යයි කියනවා. ඒක මම මේ රජකම් කරන්නේ මෙතෙන්ට එන්නනේ. මම මේ කරගන්න පුළුවන් කෙනෙක් ඕනෝක කරගෙන යන්න කියලා අර පුක්කුසාති මහරජතුමා කියන කෙනත් එහෙමනේ. එයා ධර්මයේ දකින්න නැතුව මේ අදහලා ගියේ කියලා ඒ ධර්මය දරාගෙන වැඩ ඉන්නවා. ඉතින් එහෙම කාලයක් වැඩගෙන ඉන්නකොට දවසට කීප වතාවක් ඒ අරහත් ඵල සමාපatti ඉන්නවලු. අහෝ සපතක් කිය කිය. ඒ අරහත් ඵල සමාපatti පුරුදු කරගෙන තා බොහෝ දෙනාට මේ සැපේ සුවේ ගැන මතක් කර කර ඉහිල් අවසානයේ මොකද කරන්නේ? පහාන සංඥාවෙන් සමවදිනවා. නිකන් මේ සමවදීනේ පහාන සංඥාවෙන් සමවදිනවා. පහාන සංඥාවෙන් සමවදිනවා කියලා කියන්නේ ඔක්කොටම කතා කරලා දැන් මා ඉස්පිරිතාලේ උස්ස යන්න හදන්න එපා. ඈ වෛද්‍යරු කෙන්නන්න හිම්මින් කලබල වෙන්න එපා. නේද? දැන් එහෙම කියලා නැහැනේ බුදුහාමුදුරුව අසනේ වුණා මේ වුණා පිරුණොප්පාර මැරෙන්න කිට්ට වෙනකොට වෛද්‍යරු ගෙන්නුවා වෛද්‍යරුන්ට බේර ගන්න බැරුව මැරුණා කියලා එකක් නැහැ. ඈ බුදුහාමුදුරුවෝ දැන් පිරුණම් පාන්නයි හදන්නේ. දැන් රහතන් වහන්සේලා වැඳලා අවසර ඉල්ලනවා මට පිරුණම් පාන්න තව සතියකින් ඉඩ දෙන්න. ඉතින් අහනවා දැන් ඔබේ වගකීතු කාරණා ඉවරද? සරියුත් මහරහතන් වහන්සේගෙන් පිරුණම් පාන්න අවසර ඉල්ලනකොට බුදුරජාණන් වහන්සේ අහනවා අම්ම ධර්මෙහි පිහිටෙව්වද? කිව්වම නැහැ. එහෙනම් පිරුණම් පාන්න එපා. අම්මව ධර්මයේ වැදූ මව ධර්මයේ පිටුවන් ඔබ මුළු ලෝකෙම මේ නිවන් දක්වලා මිනිසු මොනෝ නොකියයි දනහගතේ ඈ වැදූ මව ධර්මයේ පිටුවන් ධර්මයේ පිටුවන්න කියලා කිව්වා. ඉතින් බුදුරජාණන්සේ දුටුව පිටුවන්න පුළුවන් කියලා. ඉතින් මම තමන්ගේ වැදූ මව ධර්මයේ පිටේවුවට පස්සේ අවසර දුන්නා. බුදු කෙනෙකුට කලින්ම අගසවු දෙනම පිරුණම් පාන බලන්න අගසව් දෙනම වයසින් බාලයි. වයසින් බාලයි. බුදු කෙනෙකුට කලින් අගසව් දෙනම පිරුණම් පාන. තමන්ගේ කාර්යය වුණාට පස්සේ ඒක අපූර්වත්වයක් ඇතින් විශ්වයෙන් සදාතනික සමු ගැනීමක්. පුඤ්ජලත්වයක් නැතුව විශ්වයෙන් සදාතනික සමු ගැනීමක්. මේ විශ්වයේ ආයි ඒ පුඤ්ජලත්වය උපදින්නේ නැහැ. ඉතින් ඒ දක්වා යන්න ඒ දක්වාම යන්න එකපාරට අකමැති නම් කරන්න තියෙන එකම දේ තමයි සතර අපායට නොවැටෙන මට්ටමට හරි ධර්මය ප්‍රකට කරගන්න ඕන. දියුණු කරගන්න ඕන. එතකොට ඔබට පිළිසරණක් තියෙනවා, පිහිටක් තියෙනවා. මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලෙදි හරි නිවන් දකින්න නියත වශයෙන් ධර්මයේ දැක්කය අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. මොකද ඒගොල්ලන්ට නියතෝ සම්බෝධි පරායන ගුණේ තියෙනවා. අදිෂ්ඨාන බලයෙන් යන්න පුළුවන් බලයක් තියෙනවා. අර අතේ සල්ලි තියෙන කෙනාට ඕන හෝටලෙකින් කෑම කන්න පුළුවන් කියලා වගේ තමයි. තමල්ලකට ලොකු බලයක් තියෙනකොට එයාට ප්‍රශ්නයක් නැහැ. අතේ මුදල් තියෙනවා නම් වාහන වෙන්දේසියකට ගිහිල්ලා එයාගේ සිත් ගන්නා වාහනේ යට ගන්න පුළුවන්. අතේ සල්ලි නැති වුණොත් මොකද වෙන්නේ? සල්ලි ගන්නට වාහනයක් අරගෙන එනවා මිසක් කැමති වාහනේ ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අධ්‍යාත්මික බලය කියන එක මෙතන සුදුසුකම කියන එක ඇති කරගෙන තිබුණොත් එහෙම ඔබට අර නියත සම්බෝධි පරායන ගුණයට යන්න පුළුවන්. අදිෂ්ඨාන පරිදි එතෙන්ට ළඟා වෙන්නට පුළුවන් හැකියාව තියෙනවා. එනිසා ඒකාන්තයෙන් ඒ සම්මාදිට්ඨියටවත් පත්වීම කියන එක අපි කියන්නේ රහත් වෙලා ඉවර වෙන්න කියලා. සම්මාදිට්ඨියටවත් පත් වෙන්න කියන එක කියනවා. ඉතින් කැමති කෙනෙකුට ඒක ප්‍රගුණ කරලා ප්‍රකට කරලා ඒ වෙනුවෙන්ම කැප වෙලා දිනු කරගන්න නිවන් දකින්නත් පුළුවන්. ඒ කිසි ගැටලුවක් නැහැ. කිසි ගැටලුවක් නැහැ. මනසට දෙන්න ඕන දැන් මේ භාවනා කරන්න ආවම මම මේ පැය 3ක කාලේ 11 වෙනකන් මේ අධ්‍යාත්මික සෝයෙන් ඉන්න කාලයයි. එහෙම නැත්නම් මේ පැය භාගය දැන් ඔයකට කියන්නේ උත්හාන කර්මය කියන එක දෙන්න ඕන. නැත්නම් මනස අවුල් වෙනවා. නැත්නම් එයා දන්නේ නැහැ මෙයා දැන් පොල් ගාන වෙලාවද, රෙදි මදින වෙලාවද, නාන වෙලාවද මොකද්ද කියලා දන්නේ නැහැ. එයාට කියන්න ඕන. දැන් වාහනේ එලවන්න ගියාම එයාට කියන්න ඕන දැන් මම වාහනේ පදවන වේලාවයි. පාර බලාගෙන යන්න. කිව්වහම එයා ඒ දේ කරනවා. ඒ වගේම තමයි මම මේ වෙලාවේ දැන් පුළුවන් සෝහාන් මාර්ගඵල සමාපත්තියටත් එන්න පුළුවන්. ඒකත් සමාපත්තියක් තියෙනවා ඒකේ. අර නිරෝධ සමාපත්තියේම කොටසක්. සකුදාගාමි මාර්ගඵල සමාපත්තියක් තියෙනවා. අනාගාමී මාර්ගඵල සමාපත්තියක් තියෙනවා. ඒ ඒ මානසික ගුණයට එන්න පුළුවන්. එතකොට කියනවා මම මේ මාර්ගඵල සමාපත්තියේ සෝවාන් මාර්ගඵල සමාපත්තියේ මම වැඩෙන්නේ. මොකද සෝවාන් මාර්ගඵල සමාපත්තිය කියන්නේ ආත්ම දෘෂ්ටි නැති, සීලබ්බත පරාමාස නැති, විචිකිච්ඡා නැති. ඔය තමයි සෝවාන් මාර්ගඵල සමාපත්තිය. ඒ කියන්නේ පුජ්‍යලත්වයකින් තොරව වාසය කරන. හැබැයි අර සංයෝජන තව කර වාර කීපයක් තියෙනවනේ. ඒව පොඩ්ඩක් අර යාලුකමට ඇවිල්ලා යනවා. මොකද අයිතිවාසිකම තියෙනවනේ. ඒගොල්ලෝ ඇවිල්ලා පොඩ්ඩක් කැරකිලා සද්ද දාලා යනවා. නමුත් කලබල වෙන්න එපා. තමන්ගේ අදාළ සමාපත්තිය තමයි ඒව දිහා මමත්වයෙන් බලන්නේ නැති දර්ශන සම්පත්තිය සහ විචිකිච්ඡාවක් නැති සීලබ්බත පරාමාසයෙහිවත් තමන් අර කිසි වෙලාවක මේ දැන් සීලබ්බත පරාමාසයක තියෙන ලක්ෂණය තමයි ඔන්න බිම වාඩි වෙන්න ඕන ඔක්කොම. එහෙම නැත්නම් උඩ වාඩි වෙන්න ඕන. දැන් සමහර ආගම් වල තියෙන අය අනිවාර්යෙන් ඔන්න තොප්පිය දාගන්න ඕන වාගම දහනකොට. ඒක තමයි පරාමාසය. නේ? ඒ වාගෙම අධ්‍යාත්මිකවත් අපි තිබ්බොත් එහෙම මනස මෙහෙවම තියෙන්න ඕන. එහෙම නෙමෙයි මෙන්න මෙහෙවම පවත්ව ගන්න ඕන. මගේ මනස සංසුන්ව තියෙන්න ඕන. ආදී කොට ඇති එහෙම සලකන්නේ නැහැ. එහෙම ස්වභාවයක් මේ ඇති කරගන්නේ නැහැ. ඒ නිසා එතන සීලබ්බත පරමාසයක් අධ්‍යාත්මිකවත් නැහැ, බාහිරවත් නැහැ. කිසිවක් නෑ යන්න. ඒකෝල යාට පළවෙනි ඒ සමාපatti සෝයේ වාසය කරනවා. ඉතින් අර කිව්වා වගේ අර අනසක තියෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා කැරකිලා බලලා යනවා. ඒක ඇතර කලබලයක් වෙන්නේ නැතුව සිටිහාම අපේ ගුණය අපිට වැඩෙනවා. එහෙම වැඩෙන්නේ නැතුව අපිට කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි ක්‍රමානුකූලව අනිත් සංයෝජනත් සිඳ ලැබුවොත් එහෙම අර දස සංයෝජනම විඳ දැම්මට පස්සේ ආයේ බකවත්ම නැහැ. අර එන සංයෝජන වලින් එකක්වත් ඇවිල්ලා කැරකෙන්නේ නැහැ. එතකොට එතන පූර්ණත්වයට. ඒ නිසා අපි පූර්ණත්වයටපත් උනේ නැහැ පළවෙනි සමාපත්තියටපත් උනත්. නමුත් ඒ පළවෙනි සමාපත්තියටපත් වීම මිනිසත් භාවයේ තියෙන උච්චම අවස්ථාවක්, වැදගත්ම සිද්ධියක්. තමන්ගේ දරුවන්ට, තමන්ගේ මහත්තයට, තමන්ගේ නෝනට, තමන්ගේ මවට, පියාට දැක්විය යුතුම දහමයයි. දැක්විය යුතුම දහමයයි. ඒ ධර්ම මාර්ගයේ ගොඩාක් දෙනෙකුට කිට්ටු වෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි මේ බයක් ඇති වෙනවා. මනසේ තිගැස්මක් ඇති වෙනවා. එහෙම දැනෙලා නැද්ද? එහෙම නිකන් මාව මැරෙයිද දන්නේ නැහැ කියන වගේ හැඟීමක් ඇති වෙනවා. එහෙම ඇති වෙනකොට ඒකට බය වෙන්න එපා. ඇත්ත මැරෙන්න තමයි හදන්නේ. අර උපාදානස්කන්ධේ මරණය පිවිසෙන්න හදන්නේ. ඒ මරණය හොඳයි කියලා කල්පනා කරන්න. ඒ මරණය හොඳයි. දැන් තුවාලයක් සනීප වීගෙන යනකොට මේක සනීප වෙයිද දන්නේ නැහැ කියලා බය වෙන්න ඕනේ නැහෙනේ. සනීප වෙන එක හොඳයි. හැබැයි තුවාලෙන් ජීවත් වෙන කෙනෙක් නම්, යාචකයෙක් නම් තුවාලේ සනීප වෙන්නට කැමති නැහැ. තුවාලේ සනීප වෙන්නට කැමති නැහැ. එතකොට මනසෙනුත් වින්දනයක් ලබන කෙනෙක් නම්, මනසට වහල් වෙච්ච කෙනෙක් නම්, මනස තුල ජීවත් වෙන කෙනෙක් නම්, එයා මනස අත්හරින්න කැමති නැහැ. ඒ දැනගන්නට ඕන මේ මනස අත්හැරීමෙන් මට උසස් ජීවිතයක් ලැබෙනවා. මේ තුවාලේ සනීප වීමෙන් මට උසස් ජීවිතයක් ලැබෙනවා කියලා කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා කිරීමෙන් අර උසස් ජීවිතය ලැබනවා, ප්‍රාථමික ජීවිතය අත්හැරෙනවා. අර වෙස්සන්තර රජතුමා කියන්නේ ඒක. ඔක බාහිරින් දාගන්න එපා. බාහිරින් දැම්මොත් එහෙම මහ විශාල අපරාධයක්. සන්දර රජු කරපු දෙයින් ඒ වැඩේ කරාම රටේ මිනිස්සු අනාත වෙනවා. එක ඒ රටේ පාලනයක් තියෙනවානේ. ඊට පස්සේ ඥාති තමන්ගේ බිරිඳ, තමන්ගේ අවශ්‍යතාවයට බිරිඳ පීඩාවටපත් වෙනවා. ඊට පස්සේ දරුවෝ ජූතක බමුණට දුන්නාම තමන්ගේ අවශ්‍යතාවයට දරුවෝ පීඩා විඳිනවා. අද හිටියනම් එහෙම ළමා ආරක්ෂක අධිකාරියන් අල්ලන් යනවා සන්දර රජු. ඉතින් ඒක පිටින් කියන දේවල් නෙමෙයි. එහෙම දේවල් බුදුරෝ එහෙම කළේ නැහැ. එහෙම කරන්නේ නැහැ, මෝඩ වැඩ කරන්නේ නැහැ. මේක අධ්‍යාත්මික ස්වභාවයක්. දැන් අර දහම් සුන්දර රජුරුවන්ගේ කතාවත් අර මෙහෙම යකෙක් ආවා. සක්‍ර දේවේන්ද්‍රය විශ්මවාගෙන කන්දක් උඩට ගිහිල්ලා මෙහෙම පණින්න කිව්වා. මගදි බණපදේ කියන්නම් කිව්වා. මේ කොරපු වැඩ නෙමෙයි. ආදර්ශ කතා. ඒ වයින් යමක් මිනිස්සුන්ට ගන්න කිව්වා මිසක් වෙන දෙයක් නෙමෙයි. ඈ තන්නා රති රගා නටනෝ මුතලින්ග නාගරාජයා ඈ වැහි බින්දුවකින් මාර වැස්සෙන් තෙමෙන්නේ නැතුව ආරක්ෂා කරනෝ. මේව ධර්ම ඇත්ත වැඩ නෙමෙයි. ඇත්ත ක්‍රියා නෙමෙයි. බුදුහාමුදුර ඇසිපිය නොහැලා සතිය ගහ දිහා බලන් ඉන්න මේ ධර්ම. ධර්ම මේ මෝඩයෝ වගේ ඇස් වලින් මෙහෙම පිටින් බලාගෙන ඉන්නේ නැහැ. එහෙමනම් බුදුහාමුදුරු එහෙම බලාගෙන හිටියනම් එහෙම ඇස් නොපෙනී ගිහිල්ලා මේ සේවය කරන්න බැරි වෙලා යනවා. වෛද්‍ය විද්‍යාවට අනුව එහෙම දවසක්වත් බලන් ඉන්න බෑ. ඇස් පුපුරනවා. ඇස් නොපෙනී යන්න පුළුවන්. ඉතින් බලන්න අපේ යම් යම් අය වරදවා ගත්තහම වෙන දේ. ඕ මහාමුදුරු කෙනෙක් ඉන්නෝ මේ දුටු ගැමුණු මේ මේ මේ මේ සෑය ළඟ නෙමෙයි රුවන්වැලි මහ සෑය ළඟ ඉන්නවා. ඒ ඇස් දෙක අරගෙන ඕම බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා. ඉතින් මම උන්වහන්සේත් එක්ක කතා බහ කළා. මේ උන්වහන්සේගේ කුටියට ගියා මම ගිහිල්ලා. ඉතින් උන්වහන්සේ දන්න පමණට ඉතින් කරන දේවල්, ඉතින් භක්තිය ගෞරවයෙන් කරන දේ, ගැඹුරු ඥානයකින් යුක්තව දේවල් නෙමෙයි. අහිංසකයි. කිසි වරදක් නැති දෙයක්, හොඳ දෙයක් තමයි. කාටවත් අහිතක් නැති දෙයක් තමයි. ඒ වුණාට ප්‍රඥා ගෝචර වෙන්න ඕන. තුන් වහන්සේගේ දැස් දුර්වලයි. මොකද හේතුව අර මේ බලාගෙන ඉඳලා එකක් වෙන්නේ නැති වයස. එහෙම හොඳ නෑ. නේත්‍රා පූජා කරන්න ඕන කියලා බලාගෙන ඉන්නවා. එහෙම අවශ්‍ය නැහැ. මනෝ කියන අවස්ථාවේ තමයි මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. මනෝ කියන අවස්ථාවෙන් චේතෝ විමුක්තියට පාත්‍ර වුණාට පස්සේ මොයි මොකවත් ප්‍රශ්න නැහැ. මනෝ කියන අවස්ථාවෙන් නොමනස කියන අවස්ථාවටපත් වෙන. පැහැදිලි.